2603 වූ 2014 9 මාසේ 16 වෙනිදා භාවනා වැඩසටහන. නමෝ බුද්ධාය. නොසෑහෙන පුජ්‍යලයා දුප්පතේකි, සෑහෙන පුජ්‍යලයා පෝසතකි. ඔබේ චින්තනයේ තුල ඔබ බලන්න මොනතරම් සරල, ඒ වගේම ගැඹුරු, සමාජයට මොනතරම් කාලෝචිත ප්‍රයෝජනවත් වචනයක්ද කියලා. නොසෑහෙන පුජ්‍යලයා කොච්චර ඉහළ හිටියත් එයාලගේ ජීවිතේ පුරාම දුප්පත්කම කියන එක පැතිරලා නැද්ද? පැතිරලා තියෙනවා. අසහනය කියන එක, සතුට කියන එක නැතු කියලා තියෙනවා. ඉතින් එච්චර දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් සෑහෙන්න පුළුවන් අධ්‍යාත්මය තුළ සෑහෙන පුජ්‍යලයා පෝසතේගේ. සෑහෙන පුජ්‍යලයා පෝසතේගේ. ඉතින් මේවයින් අපි කියන්නේ මේ දියුණු වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන සතුටින්, කායික මානසික සතුටින්. මනස ප්‍රධානයි. එහෙම පරම ධනයත් අපි විනාශ කරගන්නේ නැතුව, කකුල් දෙක විනාශ කරගෙන ගමනක් ගිහිල්ලා වැඩක් නැහැ නේ කකුල් දෙක තියාගෙන ගමනක් යනවා. ඒ වගේ හිතේ තියෙන සතුට විනාශ කරගෙන මොන බලයක්වත්, මොන ධනයක්වත්, මොන සම්පතක්වත් උමනා නෑ. තේරුණානේ? අන්න හරි. ඒවට ඉතින් උදාහරණ ඒවා මේවා ගොඩාක් තියෙනු කියන්නේ ඒවා මම කියන්න යන්නේ. හරි. ඔබ ඔබගින්ම බණ අහන්න. මගෙන් නෙමෙයි, ඔබ ඔබගින්ම බණ අහන්න. ඔබ ඔබත් එක්කම සාකච්ඡා කරන්න. තනි වුණු පුජ්‍යලයකට උපදෙස් අවශ්‍යයිලු. අවශ්‍ය කරන්නේ අහුන්කම් දීවට පුජ්‍යලෙක් පමණයිලු. ඒ වගේ භික්ෂුවක් කියලා කියන්නේ මේ අධ්‍යාත්මික සෝවාග යෑම යන කෙනෙක් කියලා කියන්නේ තනි වෙන පුජ්‍යලේ. ඒ තනි වෙන පුජ්‍යලයා තමන්ගින්ම තමන් බණ අහනවා, තමන් සමගම තමන් සාකච්ඡා කරනවා. ඇත්තට ඔබ එහෙම කරනවද? ඔබ අතර දෙන්නෙක් මවා ගන්න, අර මොනවද අපි විහාරස්ථානයේ දකින්නේ නේද? බුදුරජාණන් වහන්සේගේ සස්සතියේදී බුදුවරු දෙදෙනෙක් දෙපැත්තේ ඉන්න. මොනවද කතාව? තමන් එක්ක තමන්ම සාකච්ඡා කරලා මේ සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. කවුරුත් ගුරුවරයෙක් හිටියද? බුදුහාමුදුරන්ට බුද්ධත්වයට කවුරුත් හිටියේ නැහැ. ඒ නිසා අපිට ඒ අනුශාසනය ලැබුණත් අපිත් සමගම කතා කරනවා. දැන් ගෙදර ගිහිල්ලා නෙමෙයි, දැම්ම මේ කතාව ආරම්භ කරන්නේ. ඒ වගේම සිතෙහි උපදින නොයෙකුත් උද්වේගකර භාවයන් වලට ගොඩක් වෙලාවට පලි අනුන් නොවේ, තමම්මයි කියලා ඒක තේරුම් අරගෙන ඒවා විමසුමට භාජනය කරන්න ඕන. ගොඩාක් අපි පවරන්නේ අනුන්ට නේද? මේක අනුන් නිසා, අරය නිසා, මියා නිසා, මගේ මේ හිතේ මේ දේ ඇති වෙලා තියෙන්නේ, මේ කලබලේ, මේ කනස්සල්ල කියලා. මේ ඒක නිසා නෙමෙයි, තමා නිසා කියන එකත් අපි හොඳටම මතක් කරගන්න ඕන. තමන්ගේ පැත්තෙනොත් යමක් තියෙනවා කියලා හොඳට තේරුම් කරගන්න. තමන්ගේ පැත්ත පිරිසුදු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හරි. උඹට එලව එලව පහර දෙනවා සතුරන් පස් දිනේ. ඒ සතුරන් පස් දෙනාගේ මේරෙන්න බැරි කම නෙමෙයි තියෙන්නේ නේ. සතුරන් පස් දෙනාගේ මේරෙන්න බැරි කම නෙමෙයි තියෙන්නේ. ඒක පැත්තකින් බේරිලා දුවනකොට තව පැත්තකින් පහරව දෙනවා. ඒ පැත්තෙන් බේරිලා දුවනකොට තවත් පැත්තකින් පහරව. හැම තිස්සෙම සතුරන්ට අහු වෙන හැම මොහොතකම ඔවුන් අතේ තියෙන අවියෙන් අපිට පහර දෙනවා. පහර දෙනකොට අපි පීඩාවට පත් වෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය පහ කියන ගම්මානය තුල ජීවත් වෙන කම්ම ඔබට විශාල ත්‍රස්තවාදීත්වයකට මුහුණ පාන සිද්ධ වෙනවා. මේ ගම්මානේ අතහැරලා ගිය දවසට තරණය කළා මේ ගම්මානෙන් ඉවත් වූ වෙනත් රටකට ගියපු දවසට තමයි ඔබේ ජීවිතය රැකෙන්නේ. එහෙමයි. හැබැයි ඉතින් මේ ගම්මානේ ඉන්නෝ චවදුරට ජීවත් වෙනවා. ඒ භුක්තිය මෙතන. ඉපදුනේ මෙතන. ගේ තියෙන්නේ මෙතන. ඥාති ඉන්නේ මෙතන. මොනෝද භුක්තිය? මම. මොකද්ද ගේ? ශරීරය. කවුද ඥාතින්? ඉන්ද්‍රයන් මේ පහ සහිත මේ රට පලාත. කොහේ ඉන්නේ නෑ යාළු මිත්‍රයෝ ටික. ඒක රට කියන්නේ. හැබැයි ඒගොල්ලෝ තමයි පහර දෙන්නේ. නමුත් ඉතින් අපිට භුක්තිය අතහරින්න වෙනවා, අයිතිය අතහරින්න වෙනවා, නෑයෝ අතහරින්න වෙනවා. මේ දෙක අතහැරලා දාන්නලා යන්න පුළුවන් ශක්තියක් ඇති වෙන මොකටද? ජීවිතේ බේරගන්න. ඉතින් භුක්තිය කියලා හිතාගෙන හිටියොත් එහෙම මැරෙන්නේද? මැරෙනවා. ඒ මරිච්ච කට්ටිය ලංකාවෙත් නැද්ද භුක්තිය කියලා හිතාගෙන ත්‍රස්තවාදී ප්‍රදේශවලම ජීවත් වෙලානේ මලා. මොකද ඔළුව තියෙන මිනිස්සු එක්කෙනෙම දැනගත්ත මේ වැදේ සුකරුම් කන්නනෝ කියන අනික කොහොමද ඇවිල්ලා කාණු හරි හොදලා මේ මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරගත්තා. රටකට හරි පණල යන්න බැලුවා. ඉතින් ඒ වගේ මෙතනත් අපි මේ අපේ සාංශාරික ජරා මරණ කියන දුකෙන් නිදහස් වීම සඳහා මේ ඉන්ද්‍රියන් පහේ ධම්මාණය අතහැර යන්න ඕන. එහෙමයි. ඉතින් අපි බලනවා මේ ඉන්ද්‍රියන් පහේට ඥාතිකම් කියන රූප මම අතහැරලා යන්නේ කොහොමද? රූප කියන ඥාතිය අතහැරලා යන්න බෑ. ඒ තරම් අපි ආදරය කරන නෑ. ශබ්ද කියන ඥාතිය කොහොමද අතහැරලා යන්නේ? අනේ බෑ, අපි පොඩි කාලේ ඉඳලම අඳුරන මිනිස්සයා මේ ආනන්ද ආලා යන්න බෑ. ගන්ධ කියන ඥාතිය කොහොමද අපි අතහැරලා යන්නේ? අනේ මේ ඥාතිය නම් අතහැරලා යන්න බෑ. රස කියන ඥාතිය කොහොමද අතහැරලා යන්නේ? පොඩි කාලේ ඉඳලා අපිත් එක්ක ජීවත් වෙච්ච කෙනා. ශරීරයට ස්පර්ශ වෙන දේවල් පිළිබඳව තියෙන ඥාතිය, නැමැති ඥාතිය කොහොමද අතහරින්නේ? එයා අපිට බොහෝම හිතවත් කෙනෙක් නේ කියලා අතහැරලා යන්න බෑ කියලා කල්පනා කරනවා. රැඳිලා හිටියොත් මොකද වෙන්නේ? මරණය. අතහැරලා ගියොත් එහෙම ලැබෙන්නේ මොකන්ද? ජීවිතය. ඒසා මුලින්ම අත්ථ හිතං කත්තබ්බං කිව්වේ බුදුහාමුදුරුවෝ ඒකයි. මුලින්ම ආත්මార్థකාමී වෙන්න ඕන. ඔය ආත්මార్థකාමී කියන එකට හදාගත්ත සංඥාව වැරදි. එහි වචනේ අර්ථය හොඳ එකක්. ආත්ම අර්ථකාමීත්වය කියලා කියන්නේ ආත්මයට අර්ථවත් දේ එකතු කර ගැනීම. ඒකයි ඒකේ තේරුම. ඒක හොඳ දෙයක් නෙවෙයි බුදේ. හොඳ දෙයක්. ආත්ම අර්ථකාමීත්වය කියන්නේ හොඳයි. පරාර්ථකාමීත්වය කියන්නේ අනුන්ට යහපතක් ඇති කිරීම. ඒකට තව කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි නිර්ාර්ථකාමීත්වය, අර්ථයක් නැති දේවල්. අනර්ථකාමීත්වය, අහිතක් වෙනස පවතින දේවල්. අන්න ඒ කොටස් දෙක තමයි කරන්න හොඳ නැත්තේ. අනර්ථකාමීත්වයයි නිර්ාර්ථකාමීත්වයයි කරන්න එපා. ආත්මార్థකාමී වෙන්න, පරාර්ථකාමී වෙන්න. දැන් මේ සමාජයේ වැරදි විදිහට නේද එතකොට අනුමත වෙලා තියන්නේ. ඒ ආත්මార్థකාමී නොවන මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ හදාගන්නේ නෑ. ආත්මార్థකාමී වෙන්න, පරාර්ථකාමී වෙන්න. මම ආත්මార్థකාමී කෙනෙක්. උරු කියන්න ඕනේ නෑ. ඒ නිසා මම ආත්මార్థකාමී. එතකොට අපි හිතන්නේ අර පරණ සංඥාවේ ආත්මార్థකාමී කියන්නේ සෞතු මිනිස්සෙක් කියලා. සෞතු මිනිස්සෙ නෙවෙයි හොඳ මිනිස්සෙ ආත්මార్థකාමී කියන්නේ. මම පරාර්ථකාමී කෙනෙක්. මම අනුන්ටත් යහපත කරන කෙනෙක්. මම නිර්ාර්ථකාමී වෙන්න කැමති නෑ, අනර්ථකාමී වෙන්න කැමති නෑ. එතකොට මේ කොටස් දෙකක් හොඳයි, කොටස් දෙකක් නරකයි. දැන් හොඳට ඒකේ වචන සංඥාව හදාගන්න. ඒකට ඉතින් ගොඩක් කාලයක් යනවා සංඥාවක් පදින්න. යම් කිසි විදියට පළපදියම් වුණාම අතහරින්නේ. එහෙමනම් දැන් අපි ආත්මార్థකාමී වෙන්න ඕන. මොකද අපි අපේ ජීවිතයේ ඉස්සෙල්ලම බේර ගන්න ඕන. අපි අපේ ජීවිතයේ ඉස්සෙල්ලම බේර ගන්න ඕන. ඇයි එහෙම බේර ගන්න ඕන? දුර්ලභව ලැබිච්ච මනුෂ්‍යාත්මය. එහෙම හිතනවා. දුර්ලභම ලැබුණු ශ්‍රද්ධාව, දුර්ලභම ලැබුණු සද්ධර්මය නේද? දුර්ලභම ලැබුණු බුදුරජාණන් වහන්සේ, දුර්ලභවම ලැබුණු කල්යාණ මිත්‍රත්වය, දුර්ලභවම ලැබුණු ජීවිතය. ඒ ජීවිතයට අපි වීසා ගොඩාක් කාලයක් දාලා නැහැනේ. අවුරුදු 80යි 90යි ඔච්චර දේ තිබුණත් නැතත් එකයි තියෙන දේ වඩා සුවසේ සහ සැපසේ සහ ලස්සනට ඒ ජීවිතේ ගත වෙන්න ඕන කියන එකේ අර්ථය එකයි. ඒ වීසා තියෙන්නේ එච්චරයි. මොන තනතුර තිබ්බත් දාලා යන්න ඕන. බාහිර වශයෙන් ඩාල් නොගිය ඕන්න ගෙම්බෙක් කියලා උපදිනවා, කබරගොයෙක් කියලා උපදිනවා, පලාත ඉඩමෙම තලගොයෙක් කියලා උපදිනවා. එලා ඉස්සලා වමන්තය වාසි තලගොයා ඈ. දැන් ගෝසුල් රජුරු පාන්ත රජ කෙනෙක් පස්සේ පණුවේ පණුවේ කියලා ඉවදුනා. ඒ නිසා ඒව එහෙම තමයි. දැන් ධර්මාශෝක රජතුමා කියන්නේ දික්විජය කරපු අධිරාජ්‍යවරයා, අනිත් පැත්තේ පිඹුරෙක්. ලංකාවේත් ගොඩක් ඔය මැතිතුමතුරු ආරෙ මේ ගියාට පස්සේ බලනෝ අර ඇමති මේ ඇමති කැබිනට් ඇමති පස්සේ වන්නකොට කැබිනට් එකේ මැක්කේ එක් අවසානේ එලා උපදින්නේ. මේ ආත්මේ නගරාධිපති, ඊළඟ ආත්මේ කබරගොයේ, නගරේම කබරගොයේ වෙනවා. ඇයි ඉතින් ජරාව කාලම වුරුදු වෙලා ඌ ජරාව කෂ්ම ආයතන උපදිනවා. ඉතින් ඒ නිසා ඒක මේ පරම සත්‍යයක්. මේ මං කාටවත් මේව කරන්නනේ බොහොම දයානුකම්පාවෙන් කියන්නේ මිනිස්සු මේව තේරුම් අරගෙන ජීවිතේ වඩාක් ලස්සන කරගන්න ඕන. මනස නිවැරදි කරගත්තේ නැතුනොත් ඔබට මොකද වෙන්නේ? ඔබ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ආත්මය හොඳ නැති වෙනවා, සසර හොඳ නැති වෙනවා. මට කවන්නේ කොහේ ගියා? ඔබ ආසනම් ඔබට ඒ තැනට යන්න පුළුවන්. ඔබ පුරුදු කරන්නේ කුමන ගුණයක්ද, පාරමිතාවක්ද කියලා බලන්න. ඔබ කන්ති පාරමිතාවද දියුණු කරන්නේ? ඔබ හැබෙහිම ශ්‍රද්ධාවද දියුණු කරන්නේ? පන්සලට ගිහිල්ලත් ඔබ ශ්‍රද්ධාවද දියුණු කරන්නේ? මහන් තත්ත්වකමද දියුණු කරන්නේ? අද ගොඩාක් අය පන්සලට ගිහිල්ලා දියුණු කරන්නේ මහන්තාත්තකාම. ඒක තේරුම් ගන්න පුළුවන් හාමුදුරන්ට මොනව හරි දෙනකොට ලොව තියාගන්න. ඒ දෙන්නේ ඒ මහාන් තත්ත ගන්න හරියට තැන කෙනා ඒක දැතින් ඒක ගෞරවයෙන් මෙහෙම තියෙනවා. ඒ දැතින් තියන්නත් පුළුවන් මහාන් තත්තකම තියෙන කෙනෙකුට. නමුත් ඒක ටග් ගන්න චර්යාවෙන්ම පේනවා මේ මේ මේ මේ තත්ත්වෙන් මේක මේ අතහරිනව නෙවෙයි මේක අර නොදී නොදැරි කරන්න කියලා අනවා වගේ කියලා. දැන් ඉතින් සැලකිලිමත් වෙයි ඕසරේ අත් දෙකින්ම තියන්න. ඒක තියෙන්නේ හිතේ. ඒක ගැටලුවක් නෑ. කියන්නේ ඔබේ හිත හොඳට බලාගෙන ඉන්න ඔබ කවුද කියලා බලන්න. කා දිහාවත් බලන්න එපා, ඔබ දිහා බලන්න. ඔබේ මූණ දිහා ඔබ බලන්න. ඔබේ මූණ කියන්නේ මේ එළියෙන් පේන කණ්ණාඩියෙන් පේන මූණ නෙමෙයි. ඔබේ අධ්‍යාත්මයේ තියෙන මූණ. මේ අධ්‍යාත්මික දැකීමක්, අහුම්කන් දීමක්, ජීවත් වීමක් තියෙනනේ. අධ්‍යාත්මික ශරීරය, මනෝ ශරීරය එහෙම එකක් තියෙනවනේ. ඒක දිහා බලන්න. දැන් ඒකේ 100ට වැඩි ප්‍රතිශතයක් තියෙන්න ඕන කුසලයේ කියන එක, නිවැරදි බව කියන එක, නොඇලීම කියන එක 100ට වැඩි ප්‍රතිශතයක් දියුණු වෙන්න ඕන. ඇයි එහෙම දියුණු වෙන්න ඕන? එහෙම නැත්තම් බෑ. එහෙම නැත්තම් බෑ. මටත් තිබුණනේ ඔය ගැත්තෝ වගේ මැලෙන්න. වැරෙද? හ්ම්? ආ? මටත් තිබුණ තරුණයෙක් හැටියට තරුණයෝ ඇලෙන දේවල් දිහා බලන මේ විදිහට ඇලෙන්න මට තිබුණා. ඉතින් මං හිතත් එක්ක සාකච්ඡා කළා. ඊට වඩා ඇලීමේ නොඇලීමේ ගුණයක් වර්ධනය කළා. අර ප්‍රඥාව දර්ශනයෙන් එතෙන්ට කරුණු පෙන්නලා. මාර්යාගෙන් පෙන්වන්න පුළුවන්. මාර්යා කියන්නේ හරි මේ මේ නීතිඥෙක් වගේ කෙනෙක්. එයා හරි පොලිස්කාරයෙක්. එයා ආවහම එයා යම් කරුණු සාධක පෙන්වුවහම අපේ නිවැරදි කරුණු අපි ඉදිරිපත් කරනවා. ඒක හරි උසාවිය. ඒකට අපි කරුණු ඉදිරිපත් කරන්න ඕන. කරුණු ඉදිරිපත් කරාම මාර්යා කියන්නේ සාමාන්‍ය නීතිඥෙක් බොරු කිව්වත්, පොලිස්කාරයේ බොරු කිව්වත් මේ මාරය කියන කෙනා බොරුකාරයෙක් නෙමෙයි. ඔන්න ඔච්චරයි තියෙන නිවන් දකින්න දෙන එකම වාසිය. එයා රවට්ටනවා තමයි. අපිව රවට්ටනවා තමයි. රවට්ටුවට අපි සත්‍ය කරුණු ඉදිරිපත් කළොත් ඒක නෙවැරද්දේ තීද්දි වැරදි කියලා බොරු කියන්නේ නැහැ. මාරයක තියෙන ස්වභාවය ඒකයි. මාරයාගේ තියෙන එකම ගුණාංගය බොරු නොකීම. අපි හැබැයි සත්‍ය ඉදිරිපත් කරන මොහොතේදී විතරයි ඒත් නැත්නම් හැමදෙස්සෙම රවට්ටන එකම තමයි කරන්නේ. හැමදෙස්සෙම රවට්ටනවා. ඒත් ඇහුවොත් ඔබ මාරයා නේද කියලා සද්ද නැහැ. මේ කරුණු මෙහෙමයි නේද? සද්ද නැහැ කියලා අහනවා. ඒක තමයි ස්වභාවය. ඔබ ළඟ ඉන්න ওই මායයා ඉතින් සමහර වෙලාවට හිතන්නේ මායයා නෙවෙයි මෙයා මගේ නෑයා කියලා. ඔන්න එක වෙන්නේ මායයා නෑයා කරගෙන ඉන්නේ. ඊට පස්සේ දෙන්න කරටත් දාගත්තට පස්සේ ඉතින් මායයා නෑයා වෙලා නෑයා මායයා වෙලා දෙන්න යන ගමනක් යනවා. ඉතින් ඔබ විශ්වාස කරනවා නම් ඔබ ජීවත් වෙන්නේ මරුවා සමග කියලා. ත්‍යාර ඉස්සර මිනිස්සු පච්ච කොටන එක හරිනේ නේ මරුවා සමග වාසය නේ. ත්‍යාද පච්ච කෙටුවේ නැති වුණාට ඒක ලොකු කතාවක්. ඔබ පුතඥන භාවයේ ඉන්න කෙනෙක් නම් ඔබ කවුරු සමගද වාසය? මරුවා සමග වාසය. මේ යම් යම් කරුණු කීපයක් පින්නතුන්ට මම ගෙනල්ලා හර දක්වන්නම්. ක්‍රිස්තු වර්ෂ 722 මගේ කාලේදී මේ වැඩ සිටිය මේ හෝයි හායි යනු කවුද කියන මේ ග්‍රන්ථයේ සුවිශේෂී ධර්ම අවබෝධය ලත්තේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ අවබෝධයෙන් ලියවුණු අපූරු වචන කීපයක් පැහැදිලි කරන්න කැමතියි. උන්වහන්සේගෙන් විමසනවා, මනස පැවැතිය යුත්තේ කොතැන් හීද? මනස පවත්වන්න ඕන කොහිද කියලා. ඒක කුමන අවස්ථාවකද කියන එකයි එකෙන් අදහස් වෙන්නේ. කුමන විදියකටදනේ අපි ජීවිතේ මනස පවත්වන්න ඕන මේ ධර්ම අවබෝධය සඳහා කුමන ආකාරයකටද කියලා මේ අහන්නේ. ඒ අවස්ථාවේදී උන්වහන්සේගේ පිළිතුර හැටියට ලබා දෙනවා, එය පැවතිය යුත්තේ නොපවත්නා යෙහිය. නොපවත්නා ආකාරයේ මනස පැවතිය යුත්තේ කොතන් හීද කියලා අහුවාම උත්තරය වෙන්නේ මොකද්ද? එය පැවතිය යුත්තේ නොපවත්නා ආකාරයේ. දැන් ඔබ දිහා බලන්න. මම මනස පවත්වන්නේ නොපවත්නා ආකාරයෙන්ද පවත්නා ආකාරයෙන්ද? පවත්නා ආකාරයෙන් නම් මම වෙනස් වෙන්න ඕන. කොහොමද නොපවත්නා ආකාරයෙන් පවත්වන්නේ? ඒක ඔබටම කරගන්න පුළුවන්. ඔබේ ඥාන දර්ශනය හදාගන්න ඔබමයි මහන්සි වෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නය බවට පත්වන්නේ නොපවත්නා ස්ථානය යනු කුමක්ද? නොපවත්නා ස්ථානය යනු කුමක්ද? එයින් අදහස් කෙරෙන්නේ කිසිම ස්ථානයක නොපවත්නා භවය. දැන් අවස්ථා අපි ආවා දෙකකටනේ. පළවෙනි කාරණේ තමයි මනස පැවතිය යුත්තේ කොතැන්හිද? ඒකට පිළිතුරුනේ ය පැවතිය යුත්තේ නොපවත්නා ආකාරයෙන්. නොපවත්නා ස්ථානය අනු කුමක්ද? එයින් අදහස් කෙරෙන්නේ කිසිම ස්ථානයක නොපවත්නා භවය. දැන් ඉතින් ඔබේ අධ්‍යාත්මය මේ ධර්මයට අනුගත කරගන්න. ඔබේ ඥානය මේ ධර්මයට අනුගත කරගන්න. ඒට උත්සාහවත් වෙන්න. එකවරක් නෙමෙයි දහස් වරක් වැරදි වැරදි හරි උත්සාහවත් වෙන්න. මේ මනස වෙනත් කිසිවකට සමාන කර දැක්විය හැකිද? උන්වහන්සේ නිහන ප්‍රශ්නයක්. ඒ නිල් පාටද නොවේ, කහ පාටද නොවේ, රතු පාටද නොවේ, සුදු පාටද නොවේ, දිගද නොවේ, කෙටිද නොවේ, එය එකක්මද නොවේ, යෑමක්ද නොවේ, එය අසුද්ධ වූවක්ද නොවේ, සුද්ධ වූවක්ද නොවේ, එය ඉපදීමට හෝ විනාශයට භාජනය වූවක්ද නොවේ, එය ඊටමත් ගැඹුරු අන්දමින් සදාකාලිකවම නිශ්චලව පවත්වන්නේය. පරමාර්ථ වූ මනසේ ස්වභාවය එයයි. නියම ශරීරයේ ස්වභාවය වන්නේද එයමය. ඒ නියම ශරීරයේද බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් අනිත්‍ය හේවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය හා සමානය. මේ ආකාරයෙන් බලන විට අපගේ මනසද බුදුරජාණන් වහන්සේගේ මනස හා සමානවන්නේය. ඒ වගේම තව කරුණක් පැහැදිලි කරනවා, මෙම ශරීරය සහ මෙම මනස දැකිය හැක්කේ කුමන ආකාරයකින්ද? මෙම ශරීරය සහ මෙම මනස දැකිය හැක්කේ කුමන ආකාරයකින්ද කියන ප්‍රශ්නය. ඒවා දැකිය හැක්කේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හෝ ඉන්ද්‍රයන් සයෙන් ඇතුළු වෙනත් අවයකින්ද කියලා අහනවා. මනසින් හරි, බුද්ධි ඉන්ද්‍රියකින් හරි, ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් හෝ නැත්තම් වෙනත් ඉන්ද්‍රියකින් හෝ මේක දකින්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් ඒ ධර්මය ඒවා දැකිය හැකිය, ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. නමුත් ඒකට පිළිතුරු වශයෙන් ලැබෙන්නේ එහෙත් ඒවා දැකිය හැකි වනුයේ ඔය කිව් ආකාරවලින් නොවේ. මොකක්ද අහන්නේ? මුලින්ම ඒවා, ඒ ධර්මය දැකිය හැක්කේ ඇසින්ද, කනින්ද, නාසයෙන්ද, දිවෙන්ද, ශරීරයෙන් හෝ බුද්ධි ඉන්ද්‍රියෙන්ද, එහෙම නැත්තම් වෙනත් අවයවයකින්ද කියලා අහනවා, වෙනත් ආකාරයකින්ද කියලා අහනවා. ඒක පිළිතුරු වශයෙන් ලැබෙන්නේ ඒක අවබෝධ කරගන්න දැකිය හැකි දෙයක් නේ. දැකිය හැකි දෙයක් කියන එක මුලින්ම ලැබිලා උත්තරේ. නමුත් එහෙත් ඒවා දැකිය හැකි වනුයේ ඔය කියවුණු ආකාරවලින්, ඉන්ද්‍රයන් වලින් නොවේ කියලාත් කියනවා. ඉතින් මේ ධර්මයේ තියෙන මහා ප්‍රඥාන් උදෙසාමයි සාංසාරික මහා පිම්බලයක් තියෙන අයටම පමණයි මෝඩයන්ට කියන්න තියෙන හැමදාමත් අනේ තේරෙන්නේ හාමුදුරුව කියන දේ කියලා විතරයි. එහෙම කියන ආක වෙන්න විතරයි තියෙන්නේ. මෝඩයන්ට මේක ගෝචර වෙන්නේ නැහැ. ඒක සමා වෙන්නේ very sorry. මේක මහා ප්‍රඥාන්ට පමණයි, සසර මහා ඥානේ දිනු කරපු අයට පමණයි සද්ධර්මයේ තියෙන්නේ. ඒ ඔබට සදාකාලික මෝඩයෙක් මේ ලෝකේ කවෙක්වත් නැහැ. බුදිනකොට අපි කොහොමද මෝඩයිනේ? ඥානවන්ත වෙන්නයි තියෙන්නේ. මොනවද? චින්තාමය ප්‍රඥාවෙන්, ධර්මයේ ඇසීමෙන්, ධර්මයේ විමර්ශනය කිරීමෙන් දියුණු කරගන්නයි තියෙන්නේ. ඉන් තව කෙනෙක්ගේ තියෙන අවිද්‍යාව ඊටාම බහුලයි, තව කෙනෙක්ගේ ඊටාම අඩුයි. කෙනෙක්ගේ බහුලයි, තව කෙනෙක්ගේ අඩුයි. හැබැයි අර බහුල කෙනාට ටිකක් ගණන් තියෙන නිසා ඒ ටික කඩ කඩ ඉස්සරහට එන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ටිකක් අය අවිද්‍යාත්මක බලය ටිකක් අවිචා බලය අඩු වෙලා ඒ මලකඩ ස්වභාවය අඩු වුණාට පස්සේ එයාගේ හිත සැහැල්ලුයිනේ. සැහැල්ලු වුණාට පස්සේ ඉතින් දැන් ඉතින් සැහැල්ලුනේ, මෙතනින් එහාට යන්නේ මොකටද කියලා නිකන් කම්මැලි කමක් හට ගන්නවා. වැඩේ වෙනවනේ. අන්න වැඩේ හරි. හැබැයි ওই මලකඩත් එක්ක තියලා තියන්න බලන්න මේ මාසයක් දෙක. බනහන් නැතුව මේ පොඩ මල තියලා බලන්න මලකඩ වැඩි වෙනවා. මොකද මලකඩ වල ස්වභාවය තමයි එක තැනකින් මල පටන් ගත්තාම හැම තැනම මේ පැතිරි පැතිරි යනවා. ඒ නිසා මතක තියාගන්න මලකඩ ශේෂයක් තියාගන්න එපා. ඒක දරුණු. තේරුණානේ? ඒක දරුණුයි. ඈ කුඩා හරි තුවාලයක් තිබ්බහම ඒ තුවාලෙන් විස බීජයක් ඇතුල් වුණොත් ඒ විස බීජය ඒ තුවාලේ ළඟ විතරක් නෙමෙයි, ඒක මොළේට උනත් යන්න පුළුවන්. ඒ නිසා ඔබ ළඟ ශේෂයක් මලකඩ තියාගෙන ඉඳීම අර මලකඩ ටොංගානක් තියාගෙන ඉඳීම හා සමානයි. මොකද ඒ ටොංගානක් තත්ත්වයට ඒක වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා ශේෂයක් තබාගෙන සිටීම අතිශයින්ම භයානක සත්‍යයක් ඇති වෙනවා. මොකද මටත් වෙච්ච දේ නිසා මම දන්නවා. ටිකක් හිත සැහැල්ලු වුණාට පස්සේ දැන් ඉතින් මොකදද නේ, දැන් හරිනේ, දැන් මානසික වේදනාවක් නැහැ, පීඩාවක් නැහැ. ඉතින් බල ටිකක් අහලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් කියන කතාව එයා ඇතුලෙන් කියනවා. මොකදද මේ මායя රවට්ට ගන්න? ඈ සිද්ධාර්ථ කුමාරයාටත් ඇවිල්ලා කියන්නේ එහෙමනේ, මොකදද නියම් දකින්න හදනවා? මට මේ රජකමක් තියෙනවා, සක්විති රජ වෙන්න පුළුවන්. එනම් මිනිසුන්ට සක්විති කියන නම එපා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ කාලේ රජවරුන්ව පාවිච්චි කරුණාම ඒ මිනිස්සු දාගත්තට කරන්නේ දෙයක් නැහැ. ඉතින් මේ ඒ මනසට උත්තරේ දෙන්න ඕන. මේ මනසට උත්තරේ දෙන්න ඕනේ වෙලාවෙ. බලයෙන් සක්විති වෙන්නත් පුළුවන්, හොරකමින් සක්විති වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නේ මොන විදියෙන් සක්විති වෙනවද කියලා කෙනෙක්. නේද? ඒ කෙසේ වෙතත් ඒ සක්විතිලා කියන කට්ටිය කොහොමද රජ වෙනෙක් වේවා, පුජ්‍යලේක වේවා, වරුණත් හොඳ නෑනේ. ඒක තමයි ස්වභාවය. ඔබතුල ඔබ ඒ අවධාරණය ගන්න අපේ මේ ධර්මයේ ටිකක් දියුණු කරගත්ත පුතාලේ ශේෂය තබාගෙන ඉඳී මෙච්චර වේදනාවක් නැති වුණාට ඒක භයානකයි. හරියට ඒක මම දකින්නේ අර සමහරලාට අපිට යම් කිසි වෛරස් වුණක් හරි රෝගයක් හරි ඔන්න හැදුනහම අපිට වෛද්‍යවරයෙක් බෙහෙත් නියම කරනවා. බෙහෙත් නියම කරලා ඔන්න ලෙඩේ උඩින් හොඳ වෙනවා. හොඳ වුණාට පස්සේ අපි මොකද කරන්නේ? වැඩට යනවා, උතුර නානවා, එහෙම කරනවා, බේත් ටික අමතක කරනවා. ඇඟේ යට අර්ග තියෙනවා. තිවිල වෛද්‍යවරු දැන් අවධාරණය කරන සමහර බේත් මේක මග නතර කරන්න එපා. කවුද දන්නවද? මේක යට තිබිලා ආයෙ ආවොත් එහෙම බේත් වලට ඔරොත්තු දෙන්නේ නැති එකක් හැටියට පැන නගිනවා කියලා. සමහර රෝග තියෙනවා. ඒක ආයෙ දෙකක් එන්නේ බේත් වලට ප්‍රතිශක්තියක් මහාගෙන ඉන ශක්තියක් තියෙනවා කියලා. ඒ නිසා එක දිගට මේ බෙහෙත් ටික ගන්න කියලා කියනවා. ඒ වගේ අර උඩින් සනීප වෙනකොට තුවාලේ හිතන්න එපා හරි කියලා. යටිනුත් තුවාලේ සනීප වෙන්න ඕන. ඔපිරෙන අන්දමින් තියෙන දේවල් සනීප කරගන්න තව මහන්සි වෙනුන. එතෙන්ට වීරිය යොදන්න පොඩි වීරියකින් එතෙන්ට ගමන් කරන්න බෑ. නිතරම ලොකු වීරයක් යොදන්න ඕන ධර්මයට මුල් තැනක් දීලා ජීවිතය ගැන හිතට හොඳට කියලා දීලා ධර්මය අවබෝධ කරගන්නකම් එතෙන්ට ලොකු වීරයක් ලොකු බලයක් යොදන්න ඕන. සම්පූර්ණයෙන් සුවාලේ සූපත් වෙනවා වගේ අර හිත සූපත් වෙලා අවසන් වෙනකම්. ප්‍රශ්නය, වස්තු නැතයි ප්‍රත්‍යක්ෂ කරන මොහොතේදී එම ප්‍රත්‍යක්ෂයෙහි බාහිර පවතිනා වූ දෙයක් තිබේද? දැන් වස්තු නැතයි ප්‍රත්‍යක්ෂ කරන මොහොතේදී එම ප්‍රත්‍යක්ෂයෙහි බාහිර පවත්නා වූ දෙයක් තිබේද? පිළිතුර එවැනි කිසිවක් නොමැත. දැන් මම මේ කියන්නේ අලුත් දෙයක්ද ඔබට? නෑ, හොඳම කියපු දෙනේ. තවත් හොඳට මේ පොත්පත් වලින් අරගෙන මේ කාරණා කියන්නේ. ශබ්දයේ තිබෙන අවස්ථාවේදී ඇසීම සිදුවේ. ශබ්දයේ නැති අවස්ථාවේදී ඇසීම තිබිය හැකිද කියලා. ශබ්දය තියෙන අවස්ථාවේදී ශබ්දයේ ඇසීම සිදු වෙනවා. ශබ්දයේ නැති අවස්ථාවේදී ශබ්දයේ තිබිය හැකිද කියලා. පිළිතුර තමයි ඔව්. ශබ්දයේ තිබෙන විට ඇසීම සිදුවේ. ඒක හරි. එහෙත් ශබ්දයේ නැති විට ඇසීමක් සිදුවේ හැක්කේ කෙසේද කියලා දෙවෙනි ප්‍රශ්නයක් ආයි ගොඩ නගනවා. ඇසීමේ ස්වභාවය පිළිබඳව අපි කල්පනා කර බලමු. එහි ශබ්දයක් තිබේද නැද්ද යන්න මෙහිදී මතුවෙන ප්‍රශ්නයක් නොවේ. ඒ ඇයි? මත් නිසාදයක් ශ්‍රවණ ඉන්ද්‍රිය දිගටම නොකඩී පවත්නා එකක් නිසාය. එබැවින් ශබ්දය තිබුණත් නැතත් ඇසීම දිගටම සිදුවන්නේය. ලස්සන කාරණයක් එක. ඒ ශබ්දයේ කියන එක තිබුණත් නැතත් මිනිස්සයාගේ නිතරම ඔන්ලයින් වැඩ ඇසීම කියන එක තියෙනවානේ. අපි ඩොංගාල ඇහිලා ඒක නැතිවලා ගියා. ඊට පස්සේ අපි හිතනවා අපිට මොකුත් ඇහෙන්නේ නැහැ කියලා. ඇහෙන්නේ නැත්නම් ආයි මොකක් හරි සද්දයක් ඇහුනොත් ආයි ඇහෙනවා. ඒකට ඇසීම කියන එක ගුණේ නැති වෙලා නෑ. ශබ්දයේ විතරයි ඇතුව නැති කියලා තියෙන්නේ. ඒකවල ශබ්දයන් නැති වෙලාවෙත් අපිට ඇසීම කියන එක තියෙනවද නැද්ද? තියෙනවා. තේරුණානේ? එසේ නම් එම ඇසීම කරනු ලබන්නේ කුමක් විසින්ද? එසේ නම් එම ඇසීම කරනු ලබන්නේ කුමක් විසින්ද? හරි වැදගත්ේ කාරණේ ඔබගේ යථා ස්වභාවය විසින්ය. ඒකට තමයි කියන්නේ ඒ විඥානේ ස්වභාවයක්. විඥානේ ස්වභාවයක්. මේ විඥානේ නිරෝධ කරන තුරුම ශබ්දයක් තිබුණත් නැතත් ඇසීම කියන එක හැමතිස්සෙම වැඩ කරනවා. රූපයක් තිබුණත් නැතත් දැක්ම කියන එක හැමතිස්සෙම වැඩ කරනවා. මේ විඥාන නිරෝධය ලබන තුරුම අපිට අර මේ බාහිරින් මේ ඇස් කන්න ආසාදිය පියාගෙන හරි ඇහෙන්නේ නැතු විදියට හරි සිටියයි කියලා ඒ ගුණය නතර කරන්න බෑ. ඒ ගුණය නතර කරන්න අපිට හැකියාව තියෙන ධර්ම අවබෝධයෙන් පමණයි. තව ප්‍රශ්නයක් අපි තෝරගත්තා. වැරදි චින්තනය යනු කුමක්ද? නිවැරදි චින්තනය යනු කුමක්ද? තිබෙන හෝ නොතිබෙන දේවල් පිළිබඳව මේ පිළිතුරයි. තිබෙන හෝ නොතිබෙන දේවල් පිළිබඳව සංකල්ප එල්බ සිටීම වැරදි චින්තනයයි. මම මේ හිමින් කියන්නේ ටිකක් එක තේරුම් ගන්න. කොහොමත් මම පොත් කියවන්නේ ඒ කාලෙත් එහෙමයි. මට මේ පිටුවක් කියවන්න වරුවක් ඕන. ඒකට හේතුව මම එක කියවනවා නෙමෙයි, ඒක තම්බල බොනවා. දැන් අපි කට්ටිය පොත් කියන්න බලමු. මේ දවසින් පොතක් කියවලා ඩුග් ගාලා ලාක්කෙට දානවා. මම එහෙම කරේ නෑ ඒ කාලෙත් එහෙමයි. මම කියවන්නේ ඒක තම්බල බොනවා. ඒ නිසා මට කාලේ ඕන. ඔන්න බලන්න වැරදි චින්තනය යනු කුමක්ද? නිවැරදි චින්තය යනු කුමක්ද කියලා අහුවාම ඔන්න බලන්න දෙන උත්තරේ. මම හැමදාම කියන දේවල් මේක. තිබෙන හෝ නොතිබෙන දේවල් පිළිබඳව සංකල්ප වල එළඹ සිටීම වැරදි චින්තනයයි. හොඳට ගන්න හිතට තිබෙන නොතිබෙන දේවල් පිළිබඳව එල්බගෙන සිටින සිටීම වැරදි චින්තනය කියලා කෙටියෙන්ම පැහැදිලි කළා. දැන් ඔබ ළඟ චින්තනයක් තියෙනවා නම් ඔබ බලන්න මන් ළඟ තියෙන සියලු චින්තනයන් අදාළ වෙන්නේ මේ කොටස් දෙකට නෙමේද? තිබෙන හා නොතිබෙන, හරි හා වැරදි. ඊට වැඩි දෙයක් තියෙනවද? හා. එහෙමනම් ඔබ ළඟ තියෙන සමස්ත චින්තනයේ මොකද්ද කියන්න තියෙන්නේ? වැරදි චින්තනය anu එයයි. එනගන්න තොක්ක. වෙලාවක පාඩුවේ ඉන්න වෙලාව තමන් තොක්කක් කන ගන්න ඕන. වස්තු ඇත වස්තු නැත යනාදි වශයෙන් නොසිතීම නිවැරදි චින්තනයයි. එහෙමනම් නිවැරදි චින්තනය මොකද්ද? මේ තිබෙනවා මොය නොතිබෙනවා කියන චින්තනයෙන් එහාට ගිහිල්ලා තමයි වස්තුන් ඇත වස්තුන් නැත යනාදි වශයෙන් නොසිතීම නිවැරදි චින්තනයයි. ඒකට මල් ළඟ නැත්තේ මේකනේ. වස්තුන් ඇත වස්තුන් නැත කියලා නොසිතීම. හොඳට මතක තියා හොඳට ගන්න. වස්තුන් ඇත වස්තුන් නැත කියලා නොසිතීම. හොනේ සිතීම නෙවෙයි නොසිතීම තමයි. දැන් අපේ පිරිස උගන්වන දේ හරිද? වස්තුන් නැත මුකුත් නැත මුකුත් නැත අපි මැරෙනවා අයියෝ මේකේ කියලා කියන ඒ අඬු වැඩියාවේ බනවල මේ යථාර්ථය තියෙනවද නැහැ. ඒ ගැන අපි කියන්නේ නැහැ. දන්නෝ දනිත්වා තේරුම් ගන්නෝ තේරුම් ගනිත්වා. වස්තුන් ඇත වස්තුන් නැත යනාදී වශයෙන් නොසිතීමයි නිවැරදි චින්තනය. හොඳ සහ නරක සිතුවිලි පිළිබඳව සල්කල්පවල එළඹගෙන සිටීම වැරදි චින්තනය යනුවෙන් හැඳින්වේ. හොඳහා නරක සිතුවිලි පිළිබඳව සංකල්ප. අපිත් උනේ අපි සිතුවිලි පිළිබඳවත් අපි සංකල්ප ඇති කරගෙන ලොකු අධ්‍යාත්මික යුද්ධයක් තියෙන්නේ. හරි ස්වභාවිකව ඉන්න බැරි වෙලා තියෙන්නේ හොඳහා නරක කියන එළබ ගැනීම නිසා. ඒක ආත්ම සංවේදීව බැලුවාම මානව දහමක් හැටියට හොඳ නරක දෙකක් තියෙනවා. නමුත් අප මිනිස්සු හැටියට අපි ළඟ වැඩ කරන්නේ ඒ ආත්මීය දහම නෙමෙයි ලෝකේ පරවාදය සහ අත්වාදය වැඩ කරන. එල්බගෙන සිටීම වැරදි චින්තනයයි. හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ ආකාරයෙන්ම ශෝකය, ප්‍රීතිය, උපත, විපත, ආශාව, එපාවීම, කැමැත්ත, අකමැත්ත, ක්‍රෝධය සහ ප්‍රේමය යන ඒවාද වැරදි චින්තනය ලෙස සැලකේ. මෙවැනි සංකල්ප නොදැරීම නිවැරදි චින්තනය ලෙස සැලකේ. ඔන්න බලන්න කොච්චර වටින දෙයක්ද. ශෝකය අපි ආවහම ඔන්න මගේ ශෝකය. ප්‍රීතිය මගේ ප්‍රීතිය. උපත මගේ උපත. විපත මගේ විපත. ආශාව ඒක මගේ ආශාව. එපාවීම අයියෝ මට එපා වෙලා. කැමැත්ත මගේ කැමැත්ත. අකමැත්ත මගේ අකමැත්ත. ක්‍රෝධය ඔන්න මට තරහා ගිහිල්ලා යකා නැගලා කියන්නේ නේ. ඊට සහ ප්‍රේමය අන්න මගේ ආදරේ වැඩි වෙනයි. ඊට පස්සේ ඒවා වැරදි චින්තන ලෙස සැලකේ. මෙවැනි සංකල්ප නොදැරීම නිවැරදි චින්තනය ලෙස සැලකේ. දැන් එකපාරටම දැන් ප්‍රේමය වගේම මේකේ අනිත් පැත්ත ක්‍රෝධයත් අපි කියලා දුන්නනේ. ඒ නිසා ප්‍රේමය කියන එක හොඳ නෑ කියලා ක්‍රෝධ කරන්න පටන් ගන්න එපා. නේ? එහෙම කියන්න බෑ. දැන් මේක මේ පෙන්වලා දෙන මේක ඒකීය ධර්මයක් ගන්න එපා කිසි වෙලාවට. දැන් බලන්න ආශාව ගැන කතා කරනකොට ආය එපා වීම ගැන කතා කරනවා. කැමැත්ත ගැන කතා කරනකොට ආය අකමැත්ත ගැන. ඒක එතකොට මේ කැමැත්ත විතරක්ද බාධා වෙන්නේ? නෑ. ඉතින් අපි කියනවා බෞද්ධ වේවා සද්ධානාලිකා වේවා අනේ බුදුහාමුදුරුවනේ වැඳලා කියන්නම් කැමැත්ත විතරක් නෙමෙයි මිනිස්සුන්ට අකමැත්තත් ප්‍රශ්නය. ඈ සද්ධානාලිකාව ඇහෙන්නෙම කැමැත්ත විතරයි බාධාක් වෙනවයි කියලා පෙන්නන්නේ. උන්වහන්සේලා දන්න තරම උන්වහන්සේලාට වැඳලා කියන මිනිස්සුන්ට නිවැරදි දේ උගන්වන්න කැමැත්ත විතරක් නෙමෙයි අකමැත්තත් ඇලීම වගේම ගැටීමත් බාධාවක් කියන එක හොඳට උගන්වන්න. ශෝකය ප්‍රීතිය උපත විපත ආශාව ඉපාවීම කැමැත්ත අකමැත්ත ක්‍රෝධය හා ප්‍රේමය යන ඒවා වැරදි චින්තනය ලෙස සැලකේ. මෙවැනි සංකල්ප නොදැරීම නිවැරදි චින්තනය ලෙස සැලකේ. එළ උන්වහන්සේ තාම කියන අවබෝධයෙන් කියන දේවල් මේ කොහොමකත් මේ පත්‍ර මේ කියවන වගේ කියෝගන යන මෝඩ කතා නෙමෙයි. නිවැරදි චින්තනය anu කුමක්දයි පැහැදිලි කරන්න. නිවැරදි චින්තනය anu කුමක්දයි පැහැදිලි කරන්න. නිවැරදි චින්තනය anu බුද්ධත්වය ගැන පමණක් සිතීමයි කියලා මෙතන වචනයක් පාවිච්චි කරනවා. මෙතෙන්දී මේ බුද්ධත්වය කියන එකෙන් අදහස් කරන්නේ අපි නිර්වාණය කියන එක. නැත්තම් සද්ධර්ම අවබෝධය කියන එක තමයි මෙතෙන්දී මේ යහ බුද්ධත්වය කියන වචනේ පාවිච්චි කරන්නේ. දැන් අපි බුද්ධත්වය කියන එක පිළිබඳව වැඩි වැටහීමක් නිරන් තියන්නේ අර ශරීරයෙන් මෙහෙම යන කෙනානේ බුදු කියන සලකන්නේ. නමුත් ඒක මහායානිකයා ළඟ ඊට වඩා ගැඹුරින් ඒක තියෙනවා. ඒකනේ අපි ඔක්කොම බුදු වෙන්න ඕන කියන්නේ. දැන් අපි අය හිතාගෙන මෙහෙ ඉන්න කට්ටිය හිතන්නේ අර සම්මා සම්බුදුහාමුදුරු වගේ අර අත මෙහෙම කරන් යන කෙනෙක් වෙන්න තමයි ඒගොල්ලෝ පතන්නේ කියලා. ඒ කියන්නේ අඩු බුද්ධියනේ. ඉතින් අඩු බුද්ධියක් තියෙන මන්ද බුද්ධික තියෙන අය මේ හරම හිතන හැම කෙනෙක්ම බුද්ධත්වය අනුබුද්ධත්වයනේ. ඈ අනුබුද්ධත්වය ඕනම රහතන් වහන්සේ කෙනෙක් අනුබුදු කෙනෙක්. ඒ කිසි කතාවක් නැහැ. ඒ නිසා බුද්ධත්වය ගැන පමණක් සිතීමයි. බුද්ධත්වය කියලා කියන්නේ නිර්වාණය කියන එක. සද්ධර්මය කියන එක. එහෙම නැත්නම් ලෝකෝත්තරත්වය කියන එක. එහෙම නැත්නම් සම්‍යක් ධර්මය කියන එක. චේතෝ විමුක්තිය කියන එක. සම්‍යක් ඇස කියන එක. පඤ්ඤා විමුක්තිය කියන්නේ මේ ඔක්කොම කතා කරන්නේ බුද්ධත්වය ගැන. එහෙනම් නිවැරදි තින්තනේ anu බුද්ධත්වය ගැන පමණක් සිතීම. එහෙනම් ඉතින් දරුව මොකද අපි කරන්න ඕන? බුද්ධත්වය ගැනම සිතන්න ඕන. ඒ තුළටම ඇදී යන්න ඕන. අනිත් ඒවත් එක ගැටෙන්න එපා. ඔබ බුද්ධත්වයට යම් තාක් ඇදී එනවද ලං වෙනවද ඒ තාක් අනිත් දේවල් ඔබෙන් බැහැර වෙයි. අපි නුවරට යන්න යන කොළඹ ඉබේට ඈත් වෙනවනේ නේද? ඒ නිසා අපි කෙලෙස් එක්ක ගැටි ගැටි ඉන්න දෙයක් නැහැ. අපි බුද්ධත්වයේ ස්වාගනයන්. එහෙම නැත්නම් නිර්වාණය ස්වාගනයන්, සද්ධර්මයේ ස්වාගනයන්, සත්‍ය ස්වාගනයන්, ලෝකෝත්තරත්වයේ විමුක්තිය, එහෙම නැත්නම් නිදහස. ඔය ඔක්කොම එක දේ කතා කරේ. ඒ නිදහස හොයාගෙන යනවා. එතකොට අර ඔක්කොම ටික අපිට අපේ ජීවිතවලින් අපි දන්නේම නැතුව ඈත් වෙනවා. බුද්ධත්වයේ ලබාගත හැක්කේද? බුද්ධත්වය කියන්නේ මේ ධර්ම අවබෝධය කියන එක ලබාගත හැක්කේද? මේ වචනේ ගැන වැඩි බය වෙන්න එපා. අපේ ඔළුවේ තියෙන සංඥාව මකා ගන්න. අර මෙහෙම වාඩි වෙලා ඉන්න බුදුහාමුදුරු නෙවෙයි මේ කතා කරන්නේ. මේ අවබෝධය පිළිබඳව උන්වහන්සේ ළඟ තිබෙත් මේ ධර්මයේම තමයි. කෙටි උත්තරයක් දෙනවා. බුද්ධත්වයේ ලබාගත හැක්කේද? තාම සරල උත්තරය වන්නේ කුමක්ද? මොකද උත්තරේ? හැක්කේ. තනිකර වැරදි උත්තරය තමයි බුද්ධත්වය ලබාගත නොහැකි. බුද්ධත්වය ලබාගත නොහැකි. ප්‍රශ්නය ඊළඟට, ඒ ලබාගත නොහැකි නම් බුද්ධත්වය ගැන පමණක් සිතීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. එකනේ බුද්ධත්වයට පත්තු නැතුනම් තියෙන ප්‍රශ්න. ඒ හිතලා දෙන්නේ නැත්තක් තියෙන්නේ. ඒක නේනේ. ඒ ලබාගත නොහැකිනම් බුද්ධත්වය ගැන පමණක් සිතීමින් යන්නේ සිතන්න කියලා කියන එකෙන් අදහස් කරන්න කොහොමදයි කියලා පැහැදිලි කරන්න කියලා කියනවා. ඉතින් මෙහෙම පැහැදිලි කරලා තියෙන බුද්ධත්වය යන වචනේ මෙහෙදි භාවිතා කොට ඇත්තේ සාපේක්ෂිත වචනයක් ලෙස සලකාගෙනය. ඇත්ත වශයෙන්ම බුද්ධත්වය ලබාගත නොහැක්කක් මොය. ඒ මෙන්ම බුද්ධත්වය ලබා ගැනීමට පෙර හා බුද්ධත්වය ලබා ගැනීමට පසුව එවැනි අවස්ථාවක්ද නොමැත. ඒ ලබාගත නොහැක්කක් හේන් ඒ ගැන කිසිම දෙයක් ඇත්තේද නැත. සිතීමට කිසිම දෙයක් නොමැති විට මනස කිසිම විටක කිසිම තැනක පදිංචි නොවේ. සිතීමට කිසිවක් නැත යන්නෙන් මෙහිදී අදහස් කෙරුණුයේ ඉහත සඳහන් කළ ආකාරයේ කිසිම අන්දමක සිතිවිලිවල ඇලීම් ගැලීම් නොසිටීමයි. එම සිතිවිලි සඳහා යොදන ලද වචන හුදු පහසුව සඳහා භාවිතයෙන් ගන්නා ලද වචන සමූහයක් පමණකි. සියලු දෙයම කිසිම වෙනසක් හෝ වෙන් කිරීමක් නොමැතිව එකම පරමාර්ථ ස්වરૂපයක් දරන්නේය. මනස කිසිම තැනක පදිංච වීම වළක්වන්නේ කෙසේදැයි දැන ගැනීම යන්නෙන් අදහස් කෙරුණුවේ චින්තනය බැහැර කිරීමයි. සිතිවිලි විරහිත අවස්ථාවට පත් වූ විට නිර්වාණය ඉබේම ජනිත වන්නේය. අපි පැහැදිලි කරලා දීලා තියෙනනේ දහස් වාරයක් විතරනේ. ඔබ විවෘත වන්න ඔබ තුල ධර්මය ස්වභාවිකව ජනිත වෙනවා කියන එක. ඒ හරි මේ පැහැදිලි. චින්තනය බැහැර කිරීමයි. සිතුවිලි විරහිත අවස්ථාවට පත් වූ විට චේතෝ විමුක්තිය මේ කතා කරන්නේ. චේතෝ විමුක්තියට පත් තුනහ එච්ච ගමම් අපේ කාර්යය අපි සිද්ධ කරපු ගමම් මොකද වෙන්නේ? නිර්වාණය ඉබේම ජනිත වන්නේය. අර බුද්ධත්වය කියන්නේ මේක. බුද්ධත්වය කියන එක එහෙම ජනිත වන්නේ. ඒක ලබන්න බෑ. හගෙඩියකින් කඩක් ගෙඩියක් කඩනවා වගේ ලබා ගන්න බෑ. ඉතින් ඒ වෙනි ආකාරයට අරපට ධර්මය ලැබිලා තියෙනවා. මේක හරි ගැඹුරුයි. මේ ධර්ම කරුණ වලට අනුගත වෙන්න ටික වෙලාවක් සංසුන්. වීර්ය අවශ්‍යයි. අවසාන මානසික බැඳීම් පවා ත්‍යාගන යන වීරිය අවශ්‍යයි. හැබැයි ඒ වීරිය බැඳීමට තවත් බැඳීමකට හේතු නොවන විදිහට භාවිතා කරන්න ඕන. හොඳින් වීරිය ඇති කරගන්න ඕන. සෑම බැඳීමක්ම ලිහලා දාන්න ඕන. දැන් ඔය සත්‍ය සත්‍ය වූ ප්‍රත්‍යක්ෂ යන්නෙන් අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න කියන තැන මේ සත්‍ය අවබෝධයට අවශ්‍ය කරන්නේ දෙය කියලා තියෙනවා. දකින්නට තරම් කිසිවක් නැතයි දැකීම සත්‍ය වූ ප්‍රත්‍යක්ෂ යනුවෙන් හැඳින්විය හැඳින්වේ. දකින්නට තරම් කිසිවක් නැතයි දැකීම සත්‍ය වූ ප්‍රත්‍යක්ෂ යනුවෙන් හැඳින්වේ. ඒ දකින්න දකින්නට තරම් කිසිවක් නැතයි කියලා දකින්න ඕන. හැබැයි දකින්නකම් දකින්න බෑ. දැකීම කියන ගුණේ තියෙනකම් නිවන් දකින්න බෑ. දැකීම කුණියන කියන ගුණේ අවසන් කරන්නේ කොතනද? එතන තමයි නිවන් දකින්නේ. ඒකෝ නිවන් දැකීම දැකීමක්ද? නෑ. නොදැකීමක්ද? නෑ. වෙනාන්දයක්ද? නෑ. තමන් එතන ඉන්නවද? ඒකට ඔව් කියන්න වෙනවා. ඔකේ මට්ටමට එන්න වෙනවා. තමන් එතන ඉන්නවද? ඇයි තමන්ට එතෙන්ට එන්න බැරි? මොනවද අතහැර ගන්න බැරි? තමාට තමා අතහැර ගන්න බැරිද? තමාට තියෙන අර කුගේම බැඳීම් වලින් අතහැරලා මේ අවසානයේ සුළු බැඳීම් අල්ලගෙන ඉන්නවා. හරියට ඒක මම දකින්නේ සරුංගරේ අතහැරලා ඒක ගොඩාක් උඩ ගිහිල්ලා එයා නූල් අල්ලගෙන ඉන්නවා. කිව්වහම සරුංගලේ අතහරින්න කියලා කොහෙද මං සරුංගලයක් අල්ලන් ඉන්නේ? මං අල්ලන් ඉන්නේ නූලක් නේ කියලා කියන විතර පොඩි දෙයක්. හැබැයි නූල කියලා සරුංගලේ තියෙනවා. කෙනෙක් ළඟ තියෙන පොඩි බැඳීම් වල තියෙන යථාර්ථය ඒක. කෙනෙක් කියන්න පුළුවන් මේ මම යතුරක් ළඟ තියන් ඉන්නේ කියලා නේ. තියාගෙන හිටියද ඒ කෙළවරේ කාමරයක් තියෙනවා. ඒකයි තියෙන්නේ. ඒ වගේ ඔබත් යතුරක් වගේ කුඩා සංඥාවක් තමයි බැඳීමක් හැටියට තියාගෙන ඉන්නේ. බැඳීම් කියලා කිව්වහම ඇලීම් ගැටීම් කියන දෙකම බැඳීමක්මයි. එතකොට කොහොමද බැඳීම අතහරින්නේ? අතහැරලා අතහරින්න පුළුවන්ද? බෑ. අතහැරලා අතහරින්න බෑ. එහෙමනම් කොහොමද අතහරින්නේ? නැතුව වෑයමක් නොකර ඒ කියන්නේ පාඩේ ඉන්නවා. එහෙම හරියන්නේ නැහැ. කොහොමද අපි කරන්න ඕන? අපි බලන්න ඕන ඒ ධර්මය අනුගත කරන්න මේ අධ්‍යාත්මයට. ධර්ම කරුණ ටික හරිය ඒක හරියට මේ ගලපවන්න ඕන. අධ්‍යාත්මී ක්‍රියාවලියේ ස්වභාවයට, දැකීමේ ස්වභාවයට ගලපන්න ඕන. ඒ ගලපි අනුගත කරන්න ඕන. එතකොට බලන්න ඕනේ ධර්මයෙන් කියවෙන ගුණයට මම පැමිණලා ඉන්නවද? අමුණෝ ගනමින් මා ඉන්නවද? අතහැරීම සපයි. අල්ලාගෙන සිටීම වේදනාවක්, දුකයි. අතහැරීම සපයි. ඔබට යම් වේදනාවක් යම් තැනකින් ගලාගෙන එනවා නම් ඒ උපාදානයක් නිසාමයි, අල්ලා ගැනීමක් නිසාමයි නේද? රතියා ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ, තණ්හාය ජායති සෝ. ඔය ඔක්කොම ගාථාවන් වල කියන්නේ බැඳීමක් තමයි මේ ශෝකයට හේතුව කියන එක. මයට මේට හේතුව ශෝකය. බැඳීම් ඔක්කොම අතහරින්න මම කැමති වේද? හේ තමන්ගේ මමත්වේ කැමති වේද? නෑ. දැන් ඔය අතහරින්න හදන්නේ, ඔය නිවන් දකින්න හදන්නේ මම. මම නිවන් දකින්නේ කවදා? ඒ නිසා මම අතහරින්න ඕන. නිවන් දකින්න ඕමනා නෑ, ඒක ඉබේ පහළ වෙනවා. අපි අර කිසිම චේතනාවක් ග්‍රහණය නොකරන මට්ටමට පැමිණීමත් එක්ක. හැබැයි එතෙන්ට මට එන්න පුළුවන්ද? මට එන්න බෑ. මට එන්න බෑ. දැන් මේ ඔක්කොම මෙතන නිර්වාණී ස්වභාවය මේකයි මේකයි කියලා ඔක්කොම පාරවල් ටික දැනගන්නවා. පාරවල් ටික දැනගෙන ඉඳලා බෝඩ් එකක් ගහගෙන ඉන්නවා. ගමන සිද්ධ වෙන්නේ නැහැ. ඒ ගමන යන්නත් ඕන, පාර හදන්න වේගෙම ගමන යන්න ඕන. නේ? පාර හදන්න තරමටම කෙනෙක් ගමන යන්නත් ඕන. දැන් ගමන ගමන් කරන විට තමයි අපිට නිවැරදි ලෙස තව තවත් තහවුරු කරගෙන සකදුරු කරගෙන ගමන් මාර්ගයේ යන්න පුළුවන්කම තියෙන්නේ. මේ මොහොතේ තියෙන දේ අතහැරියනම් අනාගතේ හැදෙන්නේ නැහැ, අතීතේ හැදෙන්නේ නැහැ. ඒ නිසා පළමුවෙන්ම කරන්න ඕන කාරණේ තමයි මේ මොහොතේ තියෙන දේ අතහරින්න. මේ දැන් හිතේ කිති කැවෙන දේ, මේ හිතේ උපාදානයේ වේ තියෙන දේ මේ දැන් අතහරින්න. ආයි පස්සේ අතහරින්න එපා. මේ දැන් අතහරින්න මේ මොහොතේ තියෙන දේ. මේ මොහොතේ තියෙන බැඳීම මොකන්ද? නිවන් දකින්න කැමති තියෙන කැමැත්ත බැඳීම, ඒකත් අතහරින්න. ඒකත් අතහරින්න. ඊට පස්සේ ඊට යටින් එන්නේ මොකන්ද? මහත්යෙ තියෙන බැඳීම, ඒකත් අතහරින්න. ඔව්. නෑ. තමාට තමාවත් මතක් වෙන්නේ නැද්ද? මට මාවත් මතක් වෙන්නේ නැද්ද? තමාට තමා මතක් වෙනවා. හඬ හුන් නැති වුණාට ඇසීමේ ගුණය තියෙනවා වගේම කිසි දෙයක් මතක් නොවුණට මතක් වීමේ ගුණයක් දිගටම ඇතිනේ. ආනේ ගුණේ තමයි නැති වෙන්නේ. මතක් නොවුනට මතකයක් හැටියට එහෙම එන්නේ අර හඬක් වගේ. නමුත් ඒ මතක් වෙන්න පුළුවන් ගුණේ තියෙනවා. ඒ ගුණේ තමයි නිවැරදි වෙන්න ඕන. ඒ ගුණේ තමයි අතහරින්න ඕන. මතක් වෙන දේ නෙමෙයි අතහරින්න ඕන. මතක් වෙන්න තියෙන ගුණය. ශබ්දය නෙමෙයි අතහරින්න ඕන. ඇසීමට තියෙන ගුණය. රූපේ නෙමෙයි අතහරින්න ඕන. දැකීමට තියෙන ගුණය. දැන් අතහැරීම කියලා කිව්වහම අපි ඉතින් දැන් දන්නෝනේ මේක කියලා කියලා කියලා කියලා ඇලීම් ගැටීම් දෙක. එහෙම නැතුව අපි ඇස් පියාගෙන ඉන්න එක, කම් පියාගෙන ඉන්න එක නෙමෙයි. අතහරින්න ඕන. ග්‍රහණය කිරීමෙන් නිවන හම්බෙන්නේ නැහැ. නිවන හම්බෙන්නේ සියල්ල අතහැරීමෙන්. සියල්ල අතහැරියොත් මම නැති වෙනවනේ. මම නැති වෙනවා. මම නැති වුණොත් හොඳයිද නරකයිද? මම නැති වුණොත් හොඳයි. ඇයි මම නැති වුණොත් හොඳ වෙන්නේ? මම කියලා කියන්නේ අවිද්‍යාව, බොරුව, මායාව, දුක පිණිස පවතින, සසර පිණිස, අපාය පිණිස පවතින ධර්මයක්. ඒක නිසා මමත්වේ කියන්නේ අවිද්‍යාවක් නිසා, අවලදායි දෙයක් නිසා ඒක අතහැරීමෙන් සැපයක් ඇති වෙනවා, සැහැල්ලුවක් ඇති වෙනවා. එහෙත් අපි යමක එල්ලිලා ඉන්නේ ඇයි? මම ඉන්න ඕන නිවන් දකින්න තැනත් මම ඉන්න ඕන කියලා හිතන. මම ඉන්නකන් නිවන ඉන්නේ අපිට. මම කියන්නේ අපිට දුක වෙනස පවතින දෙයක්. මම අතහරින්න. තමන්ගේ මමත්වය අතහරින්න, පුජ්‍යලත්වය අතහරින්න, මම කියන ස්ත්‍රිය අතහරින්න. ස්ත්‍රියක් වෙ ඉන්න එපා, ස්ත්‍රීත්වය අතහරින්න. කොහොමද අතහරින්නේ? අතහරින්නේ කියන්නේ ඒකට මොනම හරි ආකාරයකින් තියෙන බන්ධනය ලිහිල් කරන එක. මේ පොතට අපි මේක මේක ග්‍රහණය කිරීමක් කරන්නේ නේද? අපිට මේක තරහින් ඉරලා වීසි කරන්නත් වෙන්න පුළුවන්, තව කෙනෙකුට බොහොම ආසාවෙන් ලං කරගන්න වෙන්නත් පුළුවන්. හැබැයි හැම මොහොතකම අපි මේක ග්‍රහණය කිරීම කියන එක කරනවා. ඊට පස්සේ තමයි ඒ තුළ ක්‍රියාවලිය කියන එක පටන් ගන්නෙ. ඉතින් අපි මේ ග්‍රහණය කිරීම කියන එක නොකරනවා. එතකොට ඒක ඇලීමක් වුණත්, ගැටීමක් වුණත්, උපේක්ෂා සහගත බැඳීමක් වුණත් ඒකේ තියෙන්නේ වරදක්. මොනම ආකාරයකින්වත් නොබැඳීම තමයි, නොගැටීම තමයි වැදගත්. අන්න ඒක හරියට අපි තුල ක්‍රියාත්මක කරන්න ඕන, ක්‍රියාත්මක වෙන්න ඕන. තමන් මුකුත් දකින්න උත්සාහ කරන්න එපා. තමන් ළඟ තියෙන බැඳීම් ටික සිඳලන්න. තමන්ගේ කාර්යය එච්චරයි. තමන් ළඟ තියෙන බැඳීම් ටික සිඳලන්න එච්චරයි අපිට කරන්න තියෙන්නේ. මහත් වීරයෙක්ගෙන් පිරි අත්‍යවශ්‍යයි. බැඳීම් සිඳලන්න තරණ වීරිය කියන එක යොදන්න ඕන. බැඳෙන්න නෙමෙයිනේ වීරිය ගන්න අපි. බැඳීම් සිඳලයිමට සඳහා ගන්න වීරිය කියන එක ගන්න ඕන. වීරිය බැඳීම් වලටත් ඕන. එතකොට ඒක වැරදි වීරියක් වෙනවා. බැඳීම් සිඳලන්න ගන්න වීරිය යොදවන්න ඕන. බලන්න සියලු බැඳීම් සිඳලන්න. මේ මොහොතේ මේ මනසේ තියෙන සියලු බැඳීම් සිඳරන්න. මොනම ආකාරයකට හරි කිසිවෙක් වෙලා ඉන්නකන් ඔබට නිදහසක් නෑ. කිසිවෙක් වෙලා ඉන්න එපා. කිසිවක් කරමින් ඉන්න එපා. කිසිවෙක් නොවී සිටින්න. කිසිවෙක්ම නොවී සිටින්න. තාම නිවැරදි විදියට ධර්මය යොදවන්න කිසිවිටක කිසිවෙක් නොවෙන්න. සෑම විටම බලන්න ඔබ කිසිවෙක් වීද සිටින්නේ කියලා. ඒ බලමින් ඒ නිවැරදි කරන්න කිසිවිටක කිසිවෙක් නොවන්න. කිසිම සංකල්පයක නොසිටින්න. එයයි ඒකේ තේරුම. කිසිම දෘෂ්ටියක නොපිහිටන්න. එයයි ඒක තේරුම. කිසිවෙක් නොවන්න. සියල්ල තියව යන්නට, විශ්වයට ගසාගෙන යන්නට ඉඩ හරිනවා. තමා නොවේ, තමා නොවෙත් නොවේ, වෙනාන් කෙනෙක්වත් නොවේ. තමා නොවේ කිසිදු සංඥාවක නොපිහිටීමයි සියල්ල දීවයමට අවකාශය සැලැස්වීම කියලා කියන්නේ. කිසිවෙකු නොවීම සංඥාවෙන්, චේතනාවෙන්, ඇලීමෙන්, ගැටීමෙන් කිසිවක් කළ යුතු නැහැ. ඔබ කිසිවෙක් නොවේ නම්, කිසිවක් ඔබ කරන්නේ නම් ඒ හැම තැන්හිම ඔබ කිසිවෙක් වී සිටිනවාමයි. එබැවින් ඔබ කිසිවෙක් නොවන්නට කටයුතු කරන්න, සියල්ල අතහරින්න, සියල්ල අතහරින්න, අතහැරීමත් අතහරින්න, ධර්මයක් අතහරින්න, අධර්මයක් අතහරින්න, හරි දේත් අතහරින්න, වැරදි දේත් අතහරින්න, අතහැරීමත් අතහැරියම සියල්ල අතහැරියා. ඒ දේ ඔබේ ජීවිතය තුළ ප්‍රායෝගික කරන්න. කිසිවක් දෙස නොබලන්න, කිසිවක් ග්‍රහණය නොකරන්න, කිසිදු ප්‍රතික්ෂේපයක් හෝ අනුමැතියක් නොකරන්න, වීරිය නොයදවා නොසිටින්න, වීරිය යොදවා නොඇලෙන්න, වීරිය නොයදවා නොසිටින්න, වීරිය යොදවා නොඇලෙන්න, එයට වීරිය කරන්න, නෙවැරදි ආකාරයෙන් ධර්මයේ ගොඩනගෙන්න වීරිය කරන්න. කාලය අතහරින්න, මේ මොහොත අතහරින්න, වර්තමානය අතහරින්න, තව මානයකට නොයන්න. ස්ත්‍රී භාවය, පුරුෂ භාවය, පුඤ්ජලත්වය අතහරින්න. සියල්ල අතහැරීම කියන ගුණය නිතරම ප්‍රකට වී තිබෙනවාදයි බලන්න. කිසිදු බියක් බයක් ඇති කර නොගන්න, ඒ බිය පරාජය කරන වීරිය උපදවන්න. දිගින් දිගටම අතහැරීමම පුරුදු කරන්න. මමත්වයේ දුරුවීම, නිවැරදිව ලෝකයේ සියල්ල දැකීමට උපකාරකයි. කිසිවක් වන්නේ නැත. ජීවිතේ ආරක්ෂා වන්නේ මමත්වයෙන් නිදහස් වීම තුළ පමණයි. හැබැයි සියල්ල අතහරින්න. සියල්ල අතහැරීම යනු කොහි බලාගෙන සිටීම නොවේ, සැබවින්ම සියල්ල අතහැරීමයි. සියල්ල අතහැරීම තැන බලා සිටින්නට දෙයක් නැත. පුජ්‍යලත්වයක පැවැත්වීමට අවශ්‍ය වන්නේ නැත. පාලකයෙක් අවශ්‍ය නැත. පාලකයෙක් නොසිටිය යුතුයි ඒ තැනට ඔබ පැමිණෙන්න. පාලකෙක් නොසිටින තැනට ඔබ පැමිණෙන්න. පාලකෙක් සිටින තැනින් පාලකයෙක් නොසිටින තැනට ඔබ පැමිණෙන්න. එවිට ඔබට පාලනය අනවශ්‍යයි. මේ මොහොත අතහරින්න, මේ මොහොතේ බැඳීම අඳන ගන්න, මේ මොහොත අතහරින්න. උදාවන හැම මොහොතක්ම මේ මොහොතක් හැටියට අලුතින් බලන්න. බැඳීම් විරහිත නම් ඒ වඩන්න. ඒ තුළ වැඩීමට කිසිවක් නැත. ඒ වඩන්න. එහි වඩවන්නේක් නැත. ඒ වඩන්න. එයට වර්තමානයක් හෝ අනාගතයක් හෝ අතීතයක් නැත. ඒ වඩන්න. ඒ කිසිම ද්‍රව්‍යමය, රූපමය වස්තුවක් නැත. ඒ වඩන්න. ඒ තුල මමෙක් නැත. ස්ත්‍රියක්, පුරුෂයෙක්, පුජ්‍යලයෙක් නැත. ඒ වඩන්න. ඒ වචනයක් නොවේ. ඒ සංඥාවක් නොවේ. එහි වචන කිසිවක් නැත. වචන කිසිවක් නැති දේ වඩන්න. වඩන්නට කිසිවක් නැත. නැත හෝ ඇත වචනෙහි නැත. නැත හෝ ඇත වචනෙහි නැත. බලන්නට කිසිවක් නැත. බෙදන්නට කිසිවක් නැත. බලන්නට කිසිවක් උත්සාහ නොකරන්න. බෙදන්නට කිසිවක් උත්සාහ නොකරන්න. බලන්නට කිසිවක් උත්සාහ නොකරන්න. බෙදන්නට කිසිවක් උත්සාහ නොකරන්න. සියල්ල පරයා යන ඉක්මවා යන මහා බලයක් මහා වීරයක් ඔබ යොදන්න. ඒ වීරිය මමත්වයේ ඉක්මවා යෑම සඳහා යොදන වීරයයි. හිස් බවෙත් නොවැළෙන්න, හිස් බව අතහරින්න. හිතේ තියෙන බිය අත්හරින්න. ඒ බිය ඇතිවන්නේ උපාදානයේ විසින් දක්වන අකමැත්තයි. උපාදානය නිදහස් වීමට දරන අවස්ථාවේදී උපාදානය විසින් දක්වන අකමැත්තයි බිය. මායයා දක්වන බියයි ඒ දැනෙන්නේ. ඒ බිය අත්හරින්න. ඒ බිය නොතකා නිදහසට කටයුතු කරන්න. වචන සියල්ල ඉක්මවන්න, රූප සියල්ල ඉක්මවන්න, ශබ්ද සියල්ල ඉක්මවන්න, කාලය සියල්ල ඉක්මවන්න, පංච උපාදාන ස්කන්ධය ඉක්මවන්න, ඉන්ද්‍රියන් සය ඉක්මවන්න, කරන කිසිවක් වැදගත් නැත. බලා සිටින කිසිවක් වැදගත් නැත. බලා සිටීමේ වැදගත්කමක් නැත. බලා නොසිටින්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. සම්පූර්ණයෙන්ම නිදහස් වන තුරුම ක්‍රියාවෙන් නිදහස් වන්න. එක් දෙයක් අතහැර තව දෙයක නොමැදෙන්න. හොඳින් අනුගමනය කරන්න. එක් දෙයක් අතහැර තව දෙයක නොමැදෙන්න. ඒ හොඳින් පුරුදු කරන්න. එක් දෙයක් අතහැර තව දෙයක නොමැදෙන්න. නමුත් බැඳීම අතහරින්න. ඒ දෙය අතහැර තව දෙයක නොබැඳී සිටින්න. සිටින්නට එහි කිසිවෙක් එවිට නැත. දකින්නට තරම් කිසිවක් නැතයි දැකීම සත්‍යෝ දැකීමයි. දකින්නට තරම් කිසිවක් නැතයි දැකීම සත්‍යෝ දැකීමයි. කුඩා කුඩා බැඳීම් අතහරින්න. කුඩා කුඩා බැඳීම් අතහරින්න. ඇලීමෙන්, ගැටීමෙන්, අතහැරීමෙන්, පුජ්‍යලත්වයෙන් තොරව ඒව නිදහස් කරන්න. සියල්ල නිදහස් කරන්න. ප්‍රතික්ෂේප නොකොට අනුමත නොකොට නිදහස් කරන්න. සියල්ල අතහැරීමේ වීර්යය වඩ වඩාත් එකතු කරන්න. සියල්ල අතහැරීමේ වීර්යය වඩ වඩාත් එකතු කරන්න. එයට ලබා දෙන්න. එම වීර්යය උපාදානයක් කර නොගෙන අතහැරීම පිණිසම ලබන්නා වූ වීර්යයක්. අතහැරීම පිණිසම ගන්නා වූ වීර්යයක්. ඒ අධික වීර්යෙන්ද තොරව, වීර්ය හීන භාවයෙන්ද තොරව නිදහස් වීම පිණිස වීර්ය කරන්න. කිසිවක් ගණී භවනය කර නොගන්න, අල්ලා නොගන්න, සියල්ල දිය වී යන්නට ඉඩ හරින්න. සියල්ල ස්වභාවයට ඉඩ දෙන්න. කිසිවක් ග්‍රහණය කර නොගන්න. ස්වභාවයට මනස 100ට 100ක් විවෘත කරන්න. විවෘත නැති කොටසක් මනසේ නැත. රසුණු කොටසක් මනසේ නැත. සියල්ල විවෘත කරන්න. කිසිදු පාලකයෙකු තබා නොගන්න. පාලකයා දිය කර හරින්න. පාලකයා දියවීමට ඉඩ හරින්න. පාලකයා දියවීමට ඉඩ හරින්න. තමා තුළ සිටින පාලකයා දිය කර හරින්න. සියල්ල අතහැරීමේදී ඉතිරි නැතුව අතහරින්න. වීරියද අතහරින්න. අත්හල වීරිය පමණක් තියාගන්න. මේ දේ තමා මේ දේ අතහැරීම නොවේ. සියල්ල අතහැරීම. සියල්ල අතහැරීම. සියල්ල අතහැරීම. තබා ගැනීමෙන් කිසි පලක් නැත. සියල්ල අතහැරීම. අත්හල තැන කිසිවෙක් නැත. බලන්නේ කරවන්නේ මෙහෙවන්නේ නැත. සියල්ල අත්හල තැන ඉහළ සිටීමක් හෝ පහළ සිටීමක් හෝ වීරිය කිරීමක් හෝ වීරිය නොකිරීමක් නැත. යයි ප්‍රකට කළ යුතු ධර්මය. සියල්ල අත්හල තැන වීරිය කිරීමක් හෝ නොකිරීමක් නැත. එයයි සියල්ල අත්හල තැන. එයයි ප්‍රකට කළ යුතු ධර්මය. ඔබ එයට අනුගත වීදැයි බලන්න. එයට අනුගත වන්න. රූපයෙන් නිදහස් වන්න, සංඥාවෙන් නිදහස් වන්න, කිසිදු සංඥාවක නොසිටින්න, මානසික වේදනාවලින් නිදහස් වෙන්න, සංස්කරණයෙන් නිදහස් වෙන්න, දැනුමින් නිදහස් වෙන්න. සංඥාවක් හැටියට ධර්මය නොසලකන්න. සංඥාගත අවස්ථාවක් හැටියට ධර්මය නොසලකන්න. සංඥාගත අවස්ථාවන්ගෙන් නිදහස් වීමයි සද්ධර්මය. සංඥාවෙන් නිදහස් වන්න. සංඥාවක එළමනු ගන්න. සංඥාවක පිහිටා කුමනාවක් විදියේ සිටියද නැවත සංඥාවට ප්‍රවේණෙන නිසා සංඥාවෙන් නිදහස් වන්න. කිසිම සංඥාවක නොරැඳෙන්න. ශූන්‍ය සංඥාවෙවත් නොරැඳෙන්න. විමුක්ති සංඥාවවත් නොරැඳෙන්න. මේ මොහොතේ තමා එළඹ සිටින්නේ සංඥාවකද? සංඥාව යනු තමන් මොළයෙන් ඥානයෙන් යම් කිසි ගුණයක් වඩනවා, ග්‍රහණය කරලා ඉන්නක. සියලුම ගුණයන් අත්හැර දමන්න. එතකොට ස්වභාවික වූ තැනයි ස්වභාවය අපට එකතු වන්නේ, දායාද වන්නේ. මම වී සංඥාවක සිටියේදී ස්වභාවය අප වෙතට පැමිණෙන්නේ නැත. සියල්ල ස්වභාවයට එකතු කරන්න. ධර්මය මෙයයි කියලා දැකීමට උත්සාහ නොකරන්න. දැකීමට ධර්මයක් නැත. දැකීමට ධර්මයක් කිසිසේත් නැත.